අද වෙලා තියෙන්නේ මේ පකිස්තානයේ ලුණු ගෙනලා තියෙන නිසා ලංකා ලුණු වලට ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. අද ලොකු අර්බුදයක් මතුවලා තියෙනවා. දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවි ප්‍රජාවට ලුණු අලෙවි කරගන්න ලුණු රුපියල් 45යි 40යි ওই මට්ටමේ යන්නේ. දඹුලේ ලොකු ලුණු උත්සාහ ශීඝ්‍රයෙන් මිල බහැලා තියෙන්නේ. රුපියල් 50කට 60ක් අතර මිල දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවෙනවා. පවතින කාලගුණයක් එක ලුණු වගාව සාලවත් පසුබෑමකට ලක් වුණා. ඒ වගේ රුපියල් 25කට 30කට වගේ මුදලකට තමයි ආර්ථික මධ්‍යස්ථාන තුල අලෙවි වෙන්නේ. ගොවින් හැඳෑ වෙනකොට අසන්න විකුණ ගන්න බැරි වුණා. රුපියල් 30 40 වගේ මිලකට දීලා එනවා. ඒව නැවත අරගෙන ආර්ථික මධ්‍යස්ථානයේ තුලම පහවදාට රුපියල් 50ක 60කට අලෙවි වෙනවා. අසාධාරණයක් ගොයින්ට සිද්ධ වෙනවා. ලුණු ගවියා ඉතාල අර්බුදයකට මේ මොහොතේ මුණපාලා ඉන්නවා.